උන්වහන්සේල දන්නවා අපි පහුගිය උතුරු පළාත් සභා මැතිවරණයට ප්‍රථම සිටම නව ඊලාම් මෙහෙයුමේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කළා. එහිදී අපි දිගටම අපේ අදහස් ප්‍රකාශ කළා. නව ඊලාම් මෙහෙයුමේ ආරම්භය තමයි දේශපාලන බලය අත්පත් කර ගැනීමත් සමග තමයි නව ඊලාම් මෙහෙයුම ආරම්භ කරන්නේ. දැන් බෙදුම්වාදී බලතල සහිතව උතුරු පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයේ අත්පත් කරගෙන එතනින් එහාට අපි ප්‍රකාශ කළා නැගෙනහිර පළාත් සභාවත් සමග ඒකාබද්ධ කරලා ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් එල්ල කරන පීඩණය හරහා වෙනම ස්වයංපාලනයක් ලබා ගැනීම තමයි ඔවුන්ගේ ආරම්භය. දැන් ඔවුන් බෙදුම්වාදී බලතල සහිතව උතුරු පළාත් සභාව අත්පත් කරගෙන තිබෙනවා. දැන් උතුරු පළාත් සභාවේ මහා ඇමති සීවී විග්නේශරන් මහත්මයා ඊයේ බොහොම ප්‍රසිද්ධියෙම ප්‍රකාශ කළා තිබෙනවා උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි කියලා. ඒ වගේම අවාසනාවන්ත ලෙස උතුරු පළාත් සභාව නැගෙනහිර පළාත් සභාවෙන් වෙන් වෙලා තිබෙන බවත් නැගෙනහිර මුස්ලිම් ජනතාවට තමන්ගේ මව්බිම අහිමි වෙලා තිබෙන බවත් මුස්ලිම් ජනතාව වෙනුවෙන් හැමදාම චෙල්වනායකම් සිට සම්බන්ධන් දක්වා සියලුම දේශපාලඥයන් කතා කළ බවත් විග්නේශ්වර මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. ඒකෙන් පැහැදිලි අපි කියපුවේ නව ඊලාම් මෙහෙයුමේ පළමු අදියර තමයි අපේ ප්‍රකාශ කරපු නව ඊලාම් මෙහෙයුමේ පළමු අදියර තමයි දේශපාලන බලය අත්පත් කර ගැනීම. ඊළඟ දෙවන අදියරට උන් පාතබමින් එනවා. මොකද්ද? උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම. දැන් නැගෙනහිර පළාත් සභාවේ පෞගිය කාලේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් දෙමළ ජාතික සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා උතුරු හා නැගෙනහිර එක්වී යුතුයි කියලා යෝජනාවක් සම්මත කළා. ඒ නිසා ඒකෙම පැහැදිලි මේ බෙදුම්වාදී දේශපාලනයේ නව ඊලාම් ව්‍යාපෘතිය පියවරෙන් පියවර අද ඉදිරියට එමින් තිබෙනවා. අද දකුණට පෙන්නවා උතුරේ දෙමළ ජාතික සන්ධානය ඇතුලේ පවතින ගැටුම් පිළිබඳව. මේ ගැටුමත් මේ බෙදුම්වාදී දේශපාලනයේ ශක්තිමත් කරගැනීමේ අවස්ථාවක් තමයි මේ ගැටුම ඇතුලේ උන් නිර්මාණය කරගෙන තියෙන්නේ. වෙනම වෙල්ලිමුල්ලි වයික්කල් වලට ගිහිල්ලා දිවුරුන් දීපු සිවාජිලිංගම් මහත්මයා ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පතේ පළ වෙලා තිබෙනවා ඔහු ප්‍රකාශ කරපු අදහස. ඔහු කියලා තිබෙනවා ආණ්ඩුව අපට අභ්‍යන්තර ස්වයංපාලනයක් ලබා දෙන්නේ නැතිනම් අපි ජාත්‍යන්තර බලපෑම් මත බාහිර ස්වයංපාලනයක් ලබා ගන්නවා. ඒ සඳහා තමයි අපි වෙනම වෙල්ලිමුල්ලි වයික්කල් වල අපේ දිවුරුම ලබා දෙන්නේ. ඔය කතාවම තමයි සම්බන්ධන් මහත්මයාත් කිව්වේ ඔවුන්ගේ සමුළුවේදී. එනිසා මේ වෙනම දිවුරුම් දුන්නා එකට දිවුරුම් දුන්නා කියන කතාව ගියාට ඒ ඇතුලේ සියලු දෙනාගේ අරමුණ යලි මේ රට දෙකඩ කිරීම සඳහා ඇදගෙන යාම. ඒ වගේම මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ඉතාම සූක්ෂම ලෙස LTT සංවිධානය පවතින කාලේ LTT සංවිධානය දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සියල්ල විනාශ කරලා එහි නායකයින් ඝාතනය කරලා එහි බලය තමන්ගේ අතට අරගෙන තමන්ගේ රූකඩ දෙමළ ජාතික සන්ධානයක් හැදුවා LTT සංවිධානයේ මැදිහත් වෙලා. LTT එකේ දේශපාලන අංශය වගේ තමයි දෙමළ ජාතික සන්ධානයේ තිබුණේ. අද ඒක තවත් මධ්‍යගත කරමින් ඉලංගේ තමිල් අරසු කච්චි කියන පක්ෂය තනි පක්ෂයක් වටා සියලු දෙමළ ජනතාව පෙළගැස්වීමට මේ උතුලේ බලයත් එක්ක වුන් ක්‍රියාත්මක වීම පවතින. මොකද ඒ සන්ධානයේ ඇතුලේ හිටපු EPRF පක්ෂයට දීපු ඇමතිකම ඒ අමාත්‍ය ධූරය ලබා දුන්නේ ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ සමාජිකත්වයේ ගත්තයින් පස්සේ තමයි අනෙත් පක්ෂයේ සමාජිකයාට ඒ අමාත්‍ය ධූරය ලබා දුන්නේ. ඒක ඇතුලෙන් තේරෙනවා LTT සංවිධානය එක සංධානයකට ගෙනාවා දෙමළ පක්ෂ සියල්ල. දැන් ඒ සියල්ල දිය කරමින් එක පක්ෂයක් වටා එක මතයක් වටා ඉලංගේ තමිල් අරසු කච්චි වටා සියල්ල ගොනු කිරීමේ මෙහෙයුම තමයි ක්‍රියාත්මක වෙන්නේ. අනිත් පැත්තෙන් දකුණු සහ අනිකුත් පළාත් සභාවලටත් ඔවුන් තරම් කරන බව ප්‍රකාශ කළා තිබුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? උතුරු නැගෙනහිර පමණක් නෙවෙයි. රටේ අනිකුත් ප්‍රදේශවල දෙමළ ජනතාවත් මොකද අපේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු ජාතික දේශපාලන පක්ෂ එක්ක දෙමළ ජනතාව වැඩ කරන. දෙමළ ජනතාව දේශපාලනය කරන. එයින් ගලවලා මුළු රටේම දෙමළ ජනතාව එක ගොඩකට ගැනීම, එක අරමුණකට, එක ජාතිවාදී ගොඩකට ගැනීම සැලැස්ම තමයි මේ දෙමළ ජාතික සන්ධානයේ ඉලංගේ තමිල් අරසු කච්චි දියත් කළා තියෙන්නේ. එනිසා අපි සියලුම ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන තමුන්නාන්සලා අවදීන් ඉන්න. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ බලය ගත්තයින් පස්සේ උන්ගේ ක්‍රියාකලාපය ඉතාමත්ම හාස්‍යජනක ආකාරයෙන් තමයි තියෙන්නේ. උතුරේ ධීවර අමාත්‍යවරයා ඊයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයන් හමු වෙලා කියලා තියෙනවා ඉන්දියා ධීවරයන් විරුද්ධවාදීන් විදියට සලකන්න එපා. ඔවුන් අපේ සම්පත් කොල්ලකන්න නෙවෙයි එන්නේ. ඔවුන් එන්නේ මුහුදු සීමාව පිළිබඳ හරි අවබෝධයක් නැති නිසා. දැන් පේනවා නේද මේ මොකද්ද හදලා තියෙන ආණ්ඩුව උතුරේ? අහිංසක උතුරේ ධීවරයාගේ අවශ්‍යතාව වෙනුවේ ඒවා දඩමීමා කරගෙන ඒ ප්‍රශ්න පෙන්නගෙන ජාතිවාදයේ වපුරලා ලබාගත් ආණ්ඩුව අන්තිමේට සේවය කරන්නේ කාටද කියන එක ඒ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන්ම පේනවා. එනිසා අපි සියලුම ශ්‍රී ලාංකිකයින් ඉල්ලා හිටිනවා මේ ගැන අවදියෙන් ඉන්න කියලා. ඒ අතරම තවුන්නාන්සලා දන්නවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමානයේ නිර්මාණ වෙලා තියෙන තත්ත්වය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහත්මයා අද පොලිසියට බාර වෙලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තීරණාත්මක සාකච්ඡාවක් කියලා අද පුවත්පත් වාර්තා කරලා තිබුණා. දැන් මේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අද තමන්ගේ පාක්ෂිකයාටම පහර දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. පාක්ෂිකයාට ගහන නායකත්වයක් අද එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා. මේකෙන් මොකද්ද දෙන පණිවිඩය? මේ හරහා කියවෙන්නේ මොකද්ද? අද එක්සත් ජාතික පක්ෂයේ බැරි වෙලාවත් ආණ්ඩු බලය ලබා ගත්තොත් නැවතත් 77න් පසු යුගය නිර්මාණය කරනවා කියන එකද මේකෙන් දෙන පණිවිඩය? 77න් පස්සේ බලය අරගෙන විරුද්ධ පාක්ෂිකයින් සියල්ල අඩන්තේට්ටම් කරලා පොඩිපට්ටම් කරලා දැම්මා වගේ, 80 ජූලි වර්ජකයින් දොට්ට දැම්මා වගේ, 83 ජූලි කලබලය ඇති කළා වගේ, 89 මහා භීෂණය ඇති කළා වගේ නැවතත් බැරි වෙලාවත් තමන් පාලනයක් ගත්තොත් එවැනි දෙයක් කරන බවද අද මේ නායකත්වයේ පෙන්වන්නේ. ඒ වගේම අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තීරණාත්මක සාකච්ඡාවක්. ඔබ දන්නවා මේ නායකත්වයේ මූණු එහෙට මෙහෙට වෙලා එක්සත් ජාතික පක්ෂයට ආය ජයග්‍රහණය කරන්න බෑ. මේ රටේ ජනතාව දෙපාරක්ම තීරණාත්මක ලෙස පරාජයට පත් කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති 2005 රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කළේ ඔහු රටේ ඒකීය භාවය පිළි අරගෙන ඒකීය භාවය ජයග්‍රහණය කරන්න කියපු නිසා. එනිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් නෙමෙයි එතුමාගේ ප්‍රතිපත්ති තමයි 2005 2010 පරාජයට පත් වුණේ. ඉතින් ප්‍රතිපත්ති වල වෙනසක් නැතුව, වැඩපිළිවෙල වල වෙනසක් නැතුව එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයක් කරන්න බෑ. ඒ වගේම ඉතාමත් පැහැදිලි රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ පරාජයන් දිගින් දිගටම අත් වෙමින් ඉන්නේ 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කරලා එතැන් පටන් තමයි වික්‍රමසිංහ මහත්මයාට මේ පරාජයන් දැඩි ලෙසත් අත් වෙන්නේ. එතනින් පස්සේ කිසිම ජයග්‍රහණයක් ගන්න බැරි වුණා කොළඹ මහනගර සභාව හැරෙන්න. ඇයි ඒ? 2002 දී ගත්ත ආණ්ඩුව අවුරුදු දෙකක්වත් ගෙනියන්න බැරි වුණේ මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති බැහැර කරපු නිසා. ඒ නිසා රටේ ඒකීය භාවය පිළිගන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනසක් සිදු කරගන්නේ නැතුව ඔය තීරණාත්මක සාකච්ඡාවලින් කිසිම ප්‍රයෝජනයක් මේ රටේ ජනතාවට අත් වෙන්නේ නැහැ කියන එකත් අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. මේ කරුණ තමයි අපිට මේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්න තියෙන්නේ. වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දෙස්ස කාරණු කුයිනේ. ජාතික නිදහස් කරමුණේ ඡන්ද පදනමේ අඩුවීමක් වෙලා නැහැ. අපි සන්ධානයේ ඇතුලේ තරම් කිරීම නිසා ඔබ දන්නවා සන්ධානයේ තුල විශේෂයෙන් නුවරලේ දිස්ත්‍රික්කේ ගත්තොත් ගියවර අපි මනාප 19000ක් ගත්තා, මේ පාර මනාප 24000ක් ගත්තා. ඉතින් මේ දැඩි තරඟය නිසා සහ මැතිවරණයේ ඇතුලේ ඔබ දන්නවා ඡන්දදායකින් යම් ප්‍රමාණයක් ප්‍රතිපත්ති හා තවත් කරුණු පිළිබඳව තමයි ඡන්ද දෙන්නේ. නමුත් තව යම් පිරිසක් තවත් වෙනත් සාධකත් සලකා බලන, විශේෂයෙන් පළාත් සභාව වගේ ප්‍රාදේශීය මැතිවරණයකදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ වගේ තීරණාත්මක ප්‍රතිපත්තිම මත විතරක් නෙවෙයි ඡන්ද ලබා දෙන්නේ. නෑදෑකම්, හිතවත්කම්, ප්‍රදේශයේ තියෙන සම්බන්ධතා මේ සියල්ල සැලකිල්ලට ගන්න. ඉතින් ඒකත් එක්ක තමයි මේ ජාතික නිදහස් කරමුණේ අපි මේ ප්‍රතිඵලය දිහා බලන්නේ. ඉතින් අනෙක් අයගේ වර්ධනය කියනවා කියලා කියන්නේ ඔක අපිත් ජනතා විමුක්ති පෙරමුණේදී දිගින් දිගටම මේ වර්ධනය අත්පත් කරගත්තා. ඔය කොටියට එන එක තමයි ඔය වර්ධනය. ඉතින් වෙනම යම් ප්‍රමාණ වෙනම අපිත් වෙනම තරම් කරලා තිබුණා, අපිටත් ඔය හා සමාන ප්‍රතිඵල වර්ධනයක් කරන්න තිබුණා. ඉතින් සන්ධානයේ ඇතුලේ තමයි තරං කරද්දී තීරණාත්මක කොහොමද ජයග්‍රහය පිළ ඇතුලේ තීරණාත්මක තරංගයක් තියෙනවනේ. ඒ තරංගය තුළ අත්තුණු ප්‍රතිඵලයක් විදිහට තමයි මේක දකින්නේ. පැහැදිලි නැහැ. කවුද අහන්නේ? නෑ, දැන් නීතිමය වශයෙන් අපි දකිනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දීලා එක වෙන් කරලා තිබෙනවා. නමුත් පළාත් සභා ඒකාබද්ධ කළ හැකි කියලා කටේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මුස්ලිම් කොංග්‍රසය හා සම්බන්ධ වෙලා මුස්ලිම් ඒ නැගෙනහිර පළාත් සභාවෙත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට සම්මත වෙලා තිබෙනවා. උතුරු පළාත් සභාවේ බලය කොහොමටත් ඔවුන්ගේ අතේ තියෙනවා. ඒ නිසා බොහෝ විට දේශපාලන තත්ත්වයේ වෙනස්කම් සලකලා උන් නිසි අවස්ථාවේදී ඒක ක්‍රයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනතුරු ඇඟවීම තමයි අපි මේ සමාජයට කරන්නේ.